නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු හවස දේශනාව අත්තිරාග මොකද්ද ඒ දේශනාවේ තේරුම රාගය තිබුණොත් රාගය තිබුණොත් ඒකයි ඒ දේශනාවේ නම මොකක්ද ඒක පාලියෙන් කියන්නේ අත්තිරාග බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවල් ඔක්කොම අර උදේ මං කිව්වේ මාර්ගෝපදේශක තත්ත්වයේ තමයි තියෙන්නේ ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් පෙන්නනවා ඒ මාර්ගය ගැන තමයි මේ දේශනාවල ඔක්කොම තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ දැන් මේ මොකක් ගැනද? රාගය තිබුණොත්. මොකද දේශනාවේ නම? රාගය තිබුණොත්. දැන් සමහර හිතාගෙන ඉන්නේ රාගය නැතුව බෑ. ඒකේ තේරුම? රාගය ඕන. දැන් මේක කියනවා රාගය තිබුණොත් දැන් බලමු රාගය තිබුණොත් මොකද වෙන්නේ කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ හරි ආශ්චර්ය මේ දේශනාවල් චුට්ට බලන්න කොහොමද කියලා හරිම ආශ්චර්යයි. මෙච්චර බුද්ධිමත් කෙනෙක් මෙච්චර බුද්ධිමත් කතාවක් අපිට අහන්න ලැබීම උන්වහන්සේ දේශනා කරන මහණෙනි ආහාර වර්ග හතරක් තියෙනවා. ආහාර වර්ග කීයක්ද? හතරක් තියෙනවා. මොනවද ඒ ආහාර වර්ග හතර? මේක තියෙනවා පළවෙනි එක. නෑ මේමයි. මේ ආහාර වර්ග හතරෙන් කරන්නේ ඉපදිලා ඉන්න සත්වයන්ට පවතින්ට උදව් කරනවා. මොකද්ද මේ ආහාර හතරෙන් කරන්නේ? ඉපදලා ඉන්න සත්වයන්ට පවතින්ට උදව් කරනවා. ආයිමත් උපදින්න උදව් කරනවා. මේ ආහාර හතරෙන් පළවෙනි එක තමයි ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාර. ඒ විදිහට මතක තියාගන්න. ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාර කියන්නේ මේ අනුභව කරන දේවල්. ගුරුසු සියුම් හෝ. සියුම් හෝ කියන්නේ සියුම් කියලා කියන්නේ අපිට පේන්නේ නැති. දැන් දෙවියන්ගේ ආහාරය ගත්තොත් සියුම් ආහාරයක්. නමුත් ඒ ඔක්කොම සතර මහා භූතයන්ගෙන් හටගත්තු ආහාර. එතකොට මේ ආහාර ගැන කියන්නේ ගුරුසු. දැන් අපි සම්බන්ධයෙන් නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපි බලන්නේ කොහොමද? අපි අනුභව කරන්නා වූ ගුරුසු ආහාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න එක ආහාරයක් තමයි උපන් සත්වයාට පවතින්ට අනුබල දෙන. දෙවනි ආහාරය ස්පර්ශය. මොකද දෙවනි ආහාරය? ස්පර්ශය. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඔව් පටලු ගන්න එපා. කරුණු තුනක එකතු වීමක්. මේව ලියාගන්න හිත්වල විශේෂයෙන්ම පොත්වල ලියන ගමම්ම හිත්වලට ගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? පොතේ විතරයි. එතකොට කරුණු කීයක එකතු වීමක්ද ස්පර්ශය? කරුණු තුනක එකතු වීමක් ස්පර්ශය. ස්පර්ශ කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට ඒ කියන්නේ කරුණු තුනක එකතු වීමක් ඇහැ තුලින් සිද්ධ වෙනවා. ඒක ඇසේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් කන තුලින් සිද්ධ වෙනවා. ඒක කනේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් නාසයෙන් සිද්ධ වෙනවා. ඒක නාසයේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් දිවෙන් සිද්ධ වෙනවා. ඒක දිවේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් කයෙන් සිද්ධ වෙනවා. ඒක කයේ ස්පර්ශය. කරුණු තුනක එකතු වීමක් මනසේ සිද්ධ වෙනවා. ඒක මනසේ ස්පර්ශය. ඇහි ස්පර්ශයේදී සිද්ධ වෙන ඇහි ස්පර්ශයේ පිණිස කරුණු තුනක් එකතු වෙනවා. ඒ කරුණු තුන මොනවාද? ඇසයි රූපයයි විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශය සඳහා එකතු වන කරුණු තුන මොනවාද? කනයි ශබ්දයි විඥානයයි එකතු වීම. නාසයේ ස්පර්ශයේ එකතු වන කරුණු තුන මොනවාද? නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම. දිවේ ස්පර්ශයේදී එකතු වන කරුණු තුන මොනවාද? දිවයි රසයයි විඥානයයි එකතු වීම. කයේ ස්පර්ශයේදී එකතු වන කරුණු තුන මොනවාද? කයයි පහසයි විඥානයයි එකතු වීම. මනසේ ස්පර්ශයේදී එකතු වන කරුණු තුන මොනවාද? මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම. බුදුරජාණන් වහන්සේ මේක මොකද්ද කියලා හැටියට දේශනා කළේ? ආහාරයක්. මේ උපන් සත්වයාට පවතින්ට අනුබල දෙනවා. පවතින්ට අනුබල දෙනවා ආහාරයක්. ස්පර්ශයේ උන්වහන්සේ ඉස්සලා අපි කියමු පොඩ්ඩක් කබලින්කාර ආහාර ගැන. ඉතුරු ටිකත් කියලා මේ ඊළඟ එක තමයි මනෝ සංචේතන ආහාරය. ඒ කියන්නේ මනසේ ඇති වෙන චේතනාව ආහාරයක්. ඊළඟ ආහාරය විඥාණය ආහාරයක්. ඇහි ඇති වෙන විඥානෙ, කනේ ඇති වෙන විඥානෙ, නාසයේ ඇති වෙන විඥානෙ, දිවේ ඇති වෙන විඥානය, කයේ ඇති වෙන විඥානෙ, මනසේ ඇති වෙන විඥානෙ ආහාරයක්. ඒ කියන්නේ මේ ආහාර හතර උපන් සත්වයාට පවතින්ට අනුබල දෙනවා. මේ සත්වයන් ආයායමත් උපදින්ට අනුබල දෙනවා, උදව් කරනවා. මේ ආහාර හතර මොනවද? ගුරුසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. මේක ගානේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කළ ස්පර්ශ කබලින්කාර ආහාරය දැන් ඔන්න අපි කෑම බිව්වනේ. දැන් අපි දන්න කාලේ ඉඳලා කනවා බොනවා, බැදුම් බදිනවා, තිල් දානවා, මලවනවා, නොයෙක් විදිහට හදහද අපි කනවා. නමුත් අපි දන්නේ නැහැ මේක ඇතුළේ ලොකු ප්‍රශ්නයක් හැදෙන බව. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර සිහියෙන් මේ ආහාර දිහා බැලුවද කියලා. ආහාරය ගැන මෙන්න මේ විදිහට බලන්න කියලා. ඔන්න අම්මයි තාත්තයි දරුවයි පිටත් වුණා තාරින් ඉතර වෙන්න ගමනක්. ඉතින් ඒ ගමන පිටත් වුණේ යාලා කෑම බීම ටිකක් අරගෙන. කාන්තාරේ මැද්දට යනකොට කෑම ඉවර වුණා. එතකොට අම්මයි තාත්තයි දරුවයි තනි වුණා. කෑම නැහැ. දැන් ඉතින් කල්පනා කළා දෙමව්පියෝ අපි දැන් තුන් දෙනාම මේ වැඩෙන් මැරෙනවා. ඒ නිසා අපිට එක දෙයක් අපිට කරන්න එකම එක විසඳුමයි තියෙන්නේ. අපිට පණ කෙන්ද රැකගෙන මේකෙන් එතර වෙන්න නම් එකම එක විසඳුමයි තියෙන්නේ. අපි මේ ළමයව මරාගෙන කමු. දැන් ඔය අප්‍රිය වුණාට සංසාරේ කොච්චර කරපු එකක්. බල්ල බලල්ලු වෙච්ච කාලෙට තමම්ම උපද්දවල තමම්ම කනෝ. ඒවෙන් වලකින්නයි මේ ධර්ම මාර්ගයට අපි එන්නේ. ආයෙ එහෙම එකක් අපට සිදු නොවන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මව්පිය දින්න ඒ විදිහට කියලා අම්මා ළඟට පුතාව යවනවා, දරුවව තාත් ආයවනවා තාත්තා ළඟට. ඉතින් කොහොම හරි මේ ළමයා ඔන්න දිමව්පියන් නිසා මැරෙනවා. ඊරෝසි මොකද කරන්නේ? අම්මා තාත්තා කල්පනා කරනවා දැන් ඉතින් අපි මේ ළමයාගේ මස් කකා කාන්තාරෙන් ඉතුරු වෙමු. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි, ඒ අම්මා තාත්තා දෙන්න මේ මස් කන්නේ අඩුතෙන් පුරව ගන්නද? නෑ. හැඩ වැඩ වෙන්නද? නෑ. ශාරීරී මහා ක්‍රීඩා කරන වැස්ස වෙන්නද? නෑ. දුවන්න පනින්න කරණම් ගහන්නද? නෑ. මොකේද? සංසාර කාන්තාරෙන් ඈතර වීම විතරයි. තිනේ එයා ඒ දරුවාගේ මස් කකා අඬනවා. එකම පුතා කෝ, එකම පුතා කෝ කීකී අඬ අඬ තමයි අර මස් කකා යන්නේ. අන්න ඒ විදිහට මේ ආහාරය ගැන දකින්ද කියනවා. ජවයේ පිණිස නොවේ, මත්වීම පිණිස නොවේ, ක්‍රීඩා පිණිස නොවේ, අඩුතැම් පිරවීම පිණිස නොවේ. දේශනාව තියෙන්නේ මෙහෙමයි. නේව දවාය, ඔන්නද මම පාලියක සිංහලෙන් කියනවා. ජවය පිණිස නොවේ, න මදාය මත්වීම පිණිස නොවේ, න මණ්ඩනාය සැරසීම පිණිස නොවේ, න විභූෂණාය වඩා සැරසීම පිණිස නොවේ. යාව දේව ඉමස්ස කායස්ස තිතියා, මේ ශරීරේ පවත්වන්තයි. යාපනාය යැපීමටයි. විහිං සූපරතියා වෙහෙස නිවාගන්තයි. ඉති පුරාණංච වේදනං පැරණි වේදනාවල් පටිඝාතාය නැසීම පිණිසයි. නවංච වේදනං අලුත් විඳීම් නෝපාදෙස්සාමි නූපදවන්තයි. යාත්‍රාච මේ භවිස්සති මගේ මේ ජීවිත යාත්‍රාව ගෙනියන්ටයි. අන්න ඒ දැන් ඔය මං කිව්වේ ඒකේ පාලි කොටසේ සිංහල පරිවර්තනය. අන්න අර්ථය. එතකොට එහෙම කල්පනා කළා යම් කිසි කෙනෙක් ආහාරය ගැන යථාර්ථය දකිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළා එයා ආයේ මේ කාම ලෝකෙට එන්නේ නැහැ. ඒක තේරුම් අනාගාමී වෙනවා. අන්න කමඨහනක් බක්තිගාන කියන්නේ අනාගාමී වෙනවා. බලන්න අපි දන්නේ දෙයක්. ඒකට බලන්න නිවන් දකින්න උමනා කරන දේ, විමසන්ට උමනා කරන දේ අපි ළඟමනේ තියෙන්නේ. බක්තිගාන, බක්තිගානේ ඇත්ත දැක්කොත් අනාගාමී වෙනවා. අන්න බලන්න අපි හීනකින්වත් හිතුවද බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව. එතකොට පුන එහෙමකද මේක ඇහින් පේනවා, එතකොට රූපෙට ඇලෙනවා. මේක කනින් ඇහෙනවා, හපනකොට එතකොට ශබ්දෙට ඇලෙනවා. නාසයෙන් දැනෙනවා, සුවඳට ඇලෙනවා. දිවෙන් දැනෙනවා, රසයට ඇලෙනවා. කයට දැනෙනවා, පහසට ඇලෙනවා. අන්න බක්තිගාන. මේක ඇත්ත දැක්කොත් මේක නැති වෙලා වෙනසී යන එකක් අන්න හරියට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංචකාමයට හසු වීම ගැන උපමාවක්. ඔන්නේ වැද්දෙක් ඉන්නවා කුඹුරක් නිල් පාට තනකොළ වත්තක් වවනවා. වැද්ද මොකටද තනකොළ වවන්නේ? මුවන් අල්ලන්න තනකොළ වත්තක් වවනවා. වවල හැමතැනම තොණ්ඩු ගහනවා. එතකොට මෝඩ මෝ ඉන්නවා. අර තනකොළ දැක්ක ගමන් පිස්සු වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තොණ්ඩු ගැන මොකවත් කල්පනා කරන්නේ නැහැ. අර තනකොළ ගොඩට යනවා. ඒ නිල් තනබිම දැකලා කාගෙන යනවා. ගිහලා එන්න බලනකොට එන්න බලලා ඇඟ හරවනකොට තද වෙනවා. මොකද වෙලා තියෙන්නේ? තොණ්ඩුවට අහුවෙලා. අන්න ඒ වගේ කියනවා මේ පංචකාම ගුණයන්ට අහුවෙලා මායාට බැඳින්නේ. ඊට පස්සේ යන්න බෑ. අපිට වෙලා තියෙන එක නේද? යන්න බෑ. හිර වෙලා ඉන්නේ. රූපෙට හිර වෙලා. ශබ්දයට හිර වෙලා. ගන්ධ සුවඳට හිර වෙලා. රසයට හිර වෙලා. පහසට හිර වෙලා ඉන්නේ. දැන් අපි රස විඳලා පැනලා යන්න හදන යන්න බෑ. හිර වෙලා ඉන්නේ. අන්න. වැද්දන්ට අහුවෙච්ච වැද්දෙක් වැද්දෙකුට අහුනොත් මුවාව ඊට පස්සේ මුවාට ඕන දෙයක් කරන්න අර වැද්දට පුළුවන්. ඒ වගේ කියන මේ ජීවිතේ ඊට පස්සේ ආර ජරා මරණ විතරයි. තියම් කිසි කෙනෙක් මනාකොට දැක්කොත් මේ බත්තිගාන කමටහනක් හැටියට එයා මේක නිදහස් වෙනවා කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළ ස්පර්ශ ආහාරය ගැන උපමාවක්. මොකද්ද? හම ගහපු එළ දෙන ගව දෙන වගේ. ඔන්න ගව දෙනෙක් හම ගහලා නිදහස් කරනවා. දැන් එයාට දැවිල්ලද නැද්ද? දැන් දුවගලකින් වතුරට පයින්නවා. මාළු කනවා. ඊට පස්සේ ගොඩට එනවා. ගහකට හේත්තු වෙන්න හදනවා. ගහේන සත්තු කනවා. හුළඟේ ඉන්න හුළඟ එලිමහනට එන එලිමහනට සත්තු කනවා. ඒ වගේ සත්තු කෑමෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වගේ ස්පර්ශේ ඇයි රූපයයි විඥානය එකතු වුණාම හම ගැහුවා වගේ. කණයි ශබ්දයයි විඥානය එකතු වුණාම හම ගැහුවා වගේ. ඊට පස්සේ අරමුණු නැමැති සත්තු කනවා. කොහොමද වෙන්නේ? ඔන්න පෙන්නනවා මොකක් හරි එකක් නාඩගමක්. ඇස් දෙකක් තරම් දුවනෝ එතෙන්ට. දුවලා ඔන්න ඇස් දෙකට බලාපන් කිය. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? අරමුණ දිහා බලනකොට සත්තු කනවා. රාගය හට ගන්නවා. දේසි හට ගන්නවා. මෝහි හට ගන්නවා. ඔන්න ආරංචින ඔන්න සංගීතයක් තියෙනවා. කන් දෙක ගත්ත දිව්වා. ඔන්න කන් දෙක අතරන් දුවලා ගිහින් හොඳට කන් යමු කුරුගෙන ඉන්නවා. මොකද වෙන්නේ? සත්තු කනවා. ඊට පස්සේ සත්තු අරමුණු නැමති ශබ්ද නැමති සත්තු කනකට මොකද වෙන්නේ? එක්ක රාගය විශ්සෙනවා. එක්ක දේශය විශ්සෙනවා. එක්ක මෝහය විශ්සෙනවා. නාසීර දෙන ගඳ සුවඳත් එහිමයි. ඔන්න ආරංචින ඔන්න අසවල් හෝටලෙ බැදුම් හොඳයි. ඔන්න දිව ගත්ත දිව්වා. ගින දිවට දෙනවා ඉදා. ඔන්න සත්තු කෑවා. ඔන්න ඊළඟට පහසත් එහෙමයි. ඊළඟට මනසට අරමුණු හිතෙනවා. වලක්න්නේ කොහමද? ඇයි හැම ගලවලන් තියෙන්නේ? ස්පර්ශේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව දැන් කොහොම එකක්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා සත්තු කනවා වගේ. අන්නේ ආකාරයට දැක්කොත් ස්පර්ශය එයා දකින්නවා වේදනාව. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නේ. ස්පර්ශින් නැති වෙනකොට වේදනාව නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශේ අවබෝධ කළොත් එයා සදාටම මේ ලෝකෙන් නිදහස් වෙනවා. එහෙමනම් සම මේ ලෝකෙන් නිදහස් කරන කමටහන කවුරු ගාවද තියෙන්නේ? තමන් ළඟ. ඊස්පර්ශේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මනෝ සංචේතන. මනස මුල් කරගත්තු චේතනාව. චේතනාව කියන්නේ මොකද්ද? කර්මය. චේතනාව කියන්නේ කර්මය. චේතනාහම් භික්කවේ කම්මං කතාමි. චේතනාව කර්මය. ඊට චේතනාව පහළ කළා මොකද කරන්නේ? මනසින් හිතනවා. වචන කතා කරනවා. කයි ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක දකින්ට කියන මෙන්න මේ විදිහට. ඔන්න එක පාරක් තියෙනවා. ඒ පාර වැටිලා තියෙන්නේ ගිනි අඟුරු වලකට. දැන් ඔන්න ගිනි අඟුරු වලකට වැටිලා තියෙනකොට එන්නේ යා දන්නේ කෙනෙක් ওই පාර යනවා. එනකට ඒක පාටම පාරයිනි දෙන්නේ ඉඳලා හිටපිය කියලා ඇල්ලුවා. අල්ල කකුල් දෙකකින් අල්ලගත්තා එක්කෙනෙක්. අත් දෙකකින් අල්ලගත්තා එක්කෙනෙක්. අහිටපිය දැන් මං බෝදානවා කියලා අර ගිනි අඟුරු වලට අරගෙන යන්නකට හා දාන්න දාන්න හොඳයි කියලා ඉන්නවද යා? එයා මොකද කරන්නේ? බඩ නමනවා, පිට නමනවා, බෙල්ල නමනවා, දඟලනවා. ඒ මොකද? අර ගිනි අඟුරු වලේ නොවැටෙන්න. අන්නේ විදිහට බලන්න කිව්වා මේ චේතනාවක් මුල් කරගෙන මේ හිතේ හිත ආක්‍රමණය කළා. අවිජ්ජාසහගත චේතනාවකින් ජීවිතය ආක්‍රමණය කළා. අකුසලයට අරගෙන යන්න හැටි බලන්න කියනවා. ගිනි අඟුරු ගොඩකට ගෙනිනවා වගේ. ඒකෙන් නිදහස් වෙන්න යා කල්පනා කරලා චේතනාවේ මනෝ සංචේතන ආහාරේ යථාර්ථයේ දකින්නකට යා ත්‍රිද තණ්හාවම ප්‍රහාණය කරනවා කියනවා. එහෙනම් ඒ කමටහන කවුරු ගාවද තියෙන්නේ? තමන් ළඟ. ඊළඟට උන්වහන්සේ දේශනා කරන විඥානය දකින්න කියනවා. විඥාන ආහාරය මේ විදිහට. උන රජ්ජුරු කෙනෙක් ඉන්නවා. ওই රජ්ජුරුව ගාවට හොරෙක් අරගෙන එනවා. රජ්ජුරු දඬුවමක් නියම කරනවා. මේ හොරාට හෙල්ලපාර 100ක් ඇනපන් කියනවා. එකන් ගිහිල්ලා. මොකද කරන්නේ? හෙල්ලපාර 100ක් අනිනවා. රජ්ජුරුන්ට මතක් වෙනවා දවල් වුණාට පස්සේ අර හොරාව සීයක යන්න ගාලා අහනවා. අර හොරා ඉන්නවද කිනෝ? දේවයන් වහන්සේ ඒකට පණ තියෙනවා. ඇනපිය තව 100ක්. ඔන්න දැන් දවල්ට 100ක් අයිනේ. ඔන්න රජ්ජුරුවන්ට මතක් වෙනවා හවසට රාත්‍රියට මතක් වෙනවා සීයකට අඬ ගහනවා මිහිවර. අර හොරා කෝ දැන් ඒකයි ඉන්නවද කිනෝ? දේවයන් වහන්සේ ඌට පණ තියෙනවා. ඇනපිය තව 100ක්. එතකොට කීයක්ද? 300කින් පාර කරනවා හොරා. අන්නේ වගේ දකින්ද කියනවා ඇහි හටගන්න විඥානේ. පේනවද? නෑ නෙව. අන්න කණේ හටගන්න විඥානේ, නාසයේ හටගන්න විඥානේ, දිවේ හටගන්න විඥානේ, කයේ හටගන්න විඥානේ, මනසේ හටගන්න විඥානේ. විඥාන කියන්නේ දැනීම. ඇයි ඊට පස්සේ ස්පර්ශය තියෙනවා හමගලවලු. ඊට පස්සේ තිය අරමුණු කනවා. චේතනාය තියෙනවා. ඔන්න ඊට පස්සේ තොවිලි. අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කර විඥානාහාරය හරියාකාර ලෙස දැක්කොත් එයාට පේනවා නාම රූප වල ඇත්ත. විඥානයේ ඇත්ත හරියට දැක්කොත් නාම රූප වල ඇත්ත පේනවා. නාම රූප වල ඇත්ත පෙනුනොත් එයා සියල්ලෙන්ම නිදහස් වෙනවා. ඒ කියන්නේ අරහත් වෙනවා. ඒ කමට අහන තියෙන්නේ කවුරු ගාවද? ඒකත් තමන් ගාව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අන්න ඒ විදිහට නූණින් විමසලා බලන්න කියලා. දැන් අපි නාම රූප දන්නවා. රූප කියන්නේ සතර මහා ධාතුකින් හටගත්තු දේ. නාම කියලා කියන්නේ කරුණු පහකට විඳීම නාමයක්. හඳුනා ගැනීම නාමයක්. චේතනාව නාමයක්. ස්පර්ශය නාමයක්. මානසිකාරය නාමයක්. මේවා අඳුන ගන්නවා කියනවා. මේවා අවබෝධ කරන විඥාණය ඇත්ත හොයනකොට ඒවයි ඇත්ත තමයි හම්බ වෙන්නේ. අන්න එයා නිදහස් වෙනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ කරුණු ටික මෙන්න මේ විදිහට දේශනා කරනවා. කබලින්කාරේ චේ භික්කවේ ආහාරේ අත්තිරාගෝ. මහණෙනි, ඔය ගුරුසෝ සීමෝ කබලින්කාර ආහාරේ කිරෙහි රාගය තිබුණොත්, අන්න දේශනාව, රාගය තිබුණොත්, අත්තිනන්දි ආස්වාදෙන් ඇලීම තිබුණොත්, අත්ති තණ්හා අල්ම තිබුණොත්, පටිච්චිතං තත් විඥානං විරූලං, එතන විඥානේ පිහිටනවා. කොහෙද පිහිටන්නේ? කබලින්කාර ආහාරේ රාගේ තිබුණොත් කබලින්කාර ආහාරේ කෙරෙහි විඥානේ පිහිටනවා. විඥානේ පිහිටපු ගමන් විඥානේ විරූලං පැලවෙනවා. විඥානේ පිහිටලා පැලවෙනවා. යම් තැනක විඥානේ පිහිටලා පැලවුනොත් එතන නාම රූපයන්ගේ බැස ගැනීම තියෙනවා. ඒ කියන්නේ එතන සතර මා ධාතුන්ගේ ප්‍රවත්මකට විඥානේ බැසගෙන, වේදනාවගේ ප්‍රවත්මට විඥානේ බැසගෙන, සංඥාවේ ප්‍රවත්මට විඥානේ බැසගෙන, චේතනාවේ ප්‍රවත්මට විඥානේ බැසගෙන, ස්පර්ශයේ ප්‍රවත්මට විඥානේ බැසගෙන, මානසිකාරයේ ප්‍රවත්මට විඥානේ බැසගෙන, විඥානේ බැසගත් ගමන් ඔන්න තියෙනවා අත්‍යතත් සංඛාරාණං බුද්ධි. අන්න එතන කර්මයන් රැස් වෙනවා. කර්මයන් රැස් වෙනවා, කර්ම රැස් වෙනවා අන්න එතන. දැන් උදේ අපි කතා කළ අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා එතන කිව්වේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. මෙතන සංඛාර කියන්නේ භවයක් හැදෙන්න මුල් වෙන එකට. භව කියන වචනේ මුදී අපි කිව්වේ ඒක. මේ කියන්නේ සංඛාරං යම් තැනක සංස්කාරයන් කර්මයන් රැස් වෙනවා නම් ආයතින් පුනබ්බවාබිනිබ්බති, ආයමත් භවයක් හැදෙනවා. ඒ කියන්නේ විපාක දෙන්න තැනක් හැදෙනවා. විපාක දෙන්න තැනක් හැදිච්ච ගමන්, භවයක් හැදිච්ච ගමන්, ඒ කියන්නේ විපාක පිණිස කර්මයක් දැන් ඔන්න හැදෙනවා. හැදිච්ච ගමන් ආයමත් උපදිනවා. ආයමත් තිපදිච්ච ගමන් ආයමත් ජරා මරණ. බුදුරජාණන් වහන්සේම දාලා මහණෙනි, යම් තැනක ඉපදීම ජරා මරණ තිබේ නම් එතන ශෝක සහිත තැනක්, එතන පීඩා සහිත තැනක්, එතන සෝසුසුම් සහිත තැනක්. එහෙමනම් මතක තියාගන්න මෙන්න මේක. අපි උපදින තාක් එතන ශෝක සහිතයි. යම් තැනක අපි උපදින්න හිතාගෙන ඉන්නවද එතන ශෝක සහිතයි. යම් තැනක උපදින්න හිතාගෙන ඉන්නවද එතන පීඩා සහිතයි. යම් තැනක උපදින්න හිතාගෙන ඉන්නවද එතන සෝසුසුම් සහිතයි. එහෙනම් දුක් ශෝක සහිත, පීඩා සහිත, සෝසුසුම් සහිත තැනක්. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොයි භවයේ ගියත් එයා එකින් නිදහස් වෙන. අපිට රාතන් වහන්සේ නම් පිරිනම් පානවා. අනාගාමි කෙනෙක් උපදින්නේ කොහේද? බ්‍රහ්ම ලෝකේ. සාමාන්‍ය සම්මුතිය තුළ බ්‍රහ්ම ලෝකයේ සැපයිද දුකයිද? සාමාන්‍ය සම්මුතිය තුළ සැපයි. නමුත් යථාර්ථයේ තුළ ශෝක සහිත තැනක්, දුක් පීඩා සහිත තැනක්, සෝසසම් සහිත තැනක්. එයා අතාරිනවා ඒ ලෝකේ. එතකොට සකදාගාමි කෙනා කාම ලෝකෙට එක වතාවක් එනවා. එයා අපි කිව්වා උපදිනව නැ තුසිත ගිහිල්ලා. එයා එතනක් දකිනවා ශෝක සහිත තැන, දුක් සහිත තැන, ඊළඟට සෝසුසුම් සහිත තැන. සෝතාපන්න කෙනා කාම ලෝකෙට එනවා ඒත්. එයා ඒක දකිනවා. එයා මොකද කරන්නේ? යලි යලි ධර්මයේ කරාම, ආර්ය සත්‍ය කරාම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මහණෙනි, ස්පර්ශාහාරේ කෙරෙහි මොකද්ද? රාගය තිබුණොත්, ආස්වාදයෙන් ඇලීම තිබුණොත්, ඊළඟට තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? විඥානය පිහිටනවා. විඥානේ පිහිටියොත් පැල වෙනවා. විඥානේ පැල වුණොත් නාම රූපේ බැස ගන්නවා. නාම රූපේ බැස ගැනීම නිසා කර්ම රැස් වෙනවා. කර්ම රැස් වීම නිසා භවයක් හැදෙනවා. භවයක් හැදීම නිසා උපදිනවා. උපදින නිසා ජරා මරණ. යම් තැනක ජරා මරණ තිබේ නම්, යම් තැනක ජාති ජරා මරණ තිබේ නම්, එතන ශෝක සහිත තැනක්, එතන පීඩා සහිත තැනක්, එතන සෝසුසුම් සහිත තැනක්. දැන් බලන්න හිතලා මේ වගේ එකක් මේ බටහිර සුද්දෙක් කියනවා ඇහුවද කාටවත් බෑ. එහෙනම් කියන්නේ විද්‍යාවෙන් ඔප්පිනවා කියන්නේ මේක. අන්න දැක්කද? කවුරුත් හොයාගත්තද මේ වගේ එකක්? නෑ නේ. වෙන කවුරක් කතා කරනවද? නෑ. ඇල්ම අතහරින කියන වචනෙටත් බයයි. ඇල්ම අතහරිනවා කියන වචනෙටත් බයයි. මේවා බිහි වෙන්නේ මුනිවරුන්ගෙන් විතරයි. බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕනි මේ දේශනාවල් අහන්න නම්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ජරා මරණ යම් තැනක දෙතන ශෝක සහිත තැනක්. එතන ශෝක සහිත තැනක්, උවදුරු සහිත තැනක්, ඊළඟට සෝසුසුම් සහිත තැනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනා මෙහෙම. යම් කෙනෙක් මනෝ සංචේතන ආහාරයේ කෙරෙහි යම් කෙනෙකුගේ හිතේ රාගය තිබුණොත්, ඇලීම තිබුණොත්, ආස්වාදයෙන් ඇලීම තිබුණොත්, තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? විඥාණය පිහිටනවා. විඥානේ පිහිටියොත් නාම රූපේ බැස ගන්නවා. නාම රූපේ බැසගත්තොත් කර්මය වැඩෙනවා. කර්මය වැඩුණොත් ආයිත් භවයක් හැදෙනවා. ආවිත් භවයක් හැදීම නිසා ඉපදිනවා. යම් තැනක ඉපදිනවද එතන ජරා මරණ. යම් තැනක ජාති ජරා මරණද එතන ශෝක සහිතයි. එතන පීඩා සහිතයි. සෝසුසුම් සහිතයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඤ්ඤාණාහාරය ගැන යම් කෙනෙකුට රාගයේ තිබුණොත්, ඊළඟට ආස්වාදයෙන් ඇලීම තිබුණොත්, තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? එතන විඥාණය පිහිටනවා. විඥාණය පිහිටපු නිසා විඥාණය පැලවෙනවා. පැලවෙනකොට නාම රූපේ බැස ගන්නවා. කර්ම හැදෙන්න පටන් ගන්නවා. ආයෙත් උපදිනවා. උපදිච්ච ගමන් ආයෙමත් ජරා මරණ. යම් තැනක ජාති ජරා මරණද එතන ශෝක සහිත තැනක්, පීඩා සහිත තැනක්, සෝසුසුම් සහිත තැනක්. දැන් මේ කියන දේ අපට සිදුවෙමින් නැද්ද? දැන් සිදුවෙමින් පවතින දෙයක්. නමුත් අපි දන්නේ නැහැ දැන් මේක සිදුවෙමින් පවතින බව. ඒ මොකද? වැහිලා තියෙන්නේ. ඇත්ත වැහිලා තියෙන්නේ. ඒ ඇත්ත මොන ඇත්තද? අකාලික ඇත්ත. අකාලික ඇත්ත මොකද්ද? චතුරාර්ය සත්‍ය. මේ අකාලික ඇත්ත වැහිලා තියෙන්නේ. ඒ නිසා පේන්නේ නැත්තේ. මේක හරියට පෙනුනොත් එහෙම අන්න යාට පේනවා දුක. ඒ වගේම යාට පේනවා දුකේ හට ගැනීම. එතකොට යා මොකද කරන්නේ? යා කැමති වෙන්නේ මේක නිදහස් වෙන්න කැමති වෙන්නේ. ආය ආයේ ඉපදීම සිද්ධ වෙන්නේ. මේකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දිනවා මේ ආහාරවලට තණ්හාව පැවතීම මෙන්න මේ වගේ කියලා. බිත්තියක් තියෙනවා. ඔන්න බිත්තියක ලස්සන ගෑනු ළමෙක්, පිරිමි ළමෙක්ව අඳිනවා චිත්‍රයකට. දැන් ඔන්න ඇඳට පස්සේ පේනවා. දැන් ඔන්න බිත්තියේ දිහා බලනකොට මොකද්ද පේන්නේ? අර රූපේ. ඒ රූප දිහා බලාගෙන එයා ඒ රූප දිහා බලාගෙන හිතනවනේ බිත්‍ය දිහා දැන් එයා බලාගෙන ඉන්නවා. දැන් එයාට පේන රූපේ. මොකද කියන්නේ? ෂා එස්ටිකි ලස්සන ආන්න කොණ්ඩේ ආන්න අතපය අර තියන් ඉන්න හැටි ආන්න ඇඳුම. දැන් එයා මොකක් දිහා බලනද මේ කියන්නේ? බිත්‍යක් දිහා බලාගෙන. දැන් එයාට බිත්‍යක් බව සිහිය නෑ. දැන් සිහිය නෑ. දැන් පේන්නේ බිත්‍ය නෙවෙයි. දැන් පේන්නේ කවුද? අර චිත්‍රේ. අන්න පේන්න ගන්නවා. ඔන්නේ ජීවිතේ ඒක ඉවර වෙනවා. ඊට පස්සේ බිත්‍ය තියෙන චිත්‍රෙට මොකද වෙන්නේ? තිරේකින් වහනවා. ඊට පස්සේ ඊළඟ ජීවිතේ ආයි තිරේ අරිනවා. ආයි පේන පින්තූරි. ඔන්නේ ඒක ඉවරින්ට ආයි තිරේකින් වහනවා. කවුරුවත් කල්පනා කරන්නේ මේක බිත්තියක් කියලා. තිරේකින් වහපු ගමන් පින්තූරි නෑ. තිරේ ඇරිය ගමන් පින්තූරේ. පින්තූරේ පෙනිච්ච ගමන් ඕන්න අන්නේ අන්න ආරයාගේ කන් දෙක හැටි අන්න නාහේ අන්න කොණ්ඩේ අන්න ඌස පාට මදි ඔන්නවම ඒ මොකද ඒ ආයුණ තිරේ වහන ආයි නිස්සද්දයි ආයි තිරේ අරිනවා අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔය සෙල්ලම නවත්තර දාන්න ඕනි කොහොමද ඒ චිත්‍රි මකන්න ඕනි චිත්‍රි මකවම මොකද වෙන්නේ බිත්‍ය පේන්නේ ඊට පස්සේ හිතන්නේ මම මේ බිත්‍යක බිත්‍ය අධ්‍යා බලාගෙනනේ මම මේ ඔක්කොම කරලා තියෙන්නේ ඇත්ත කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන මම මේ ඔක්කොම කරලා තියෙන්නේ බිත්‍යක් දිහා බලාගෙනනේ අන්න ඒ වගේ කියනවා මේ ආහාර හතරට තියෙන ඇලීම බිත්‍යේ ඇඳපු චිත්‍රිත ඇලුනා වගේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරෙනවද නැද්ද අන්න ජඹුරේ කියන්නේ එහෙනම් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කියපු කර්ම කමඨහන් ඔක්කොම තියෙන කොහෙද? තමන් ළඟ. අන්න දැක්කද? බිත්‍ය ඇඳපු චිත්‍රයකට ඇලුම් කළා වගේ කියනවා මේ ආහාර හතරට ඇලුම් කිරීම. මේක නිදහස් වෙන්න පුළුවන්. එයා ඒ චිත්‍රෙ මකන්න ඕන. ඒ කියන්නේ එයා කබලින්කාර ආහාරයේ යථාර්ථය දකිනවනම් ස්පර්ශ ආහාරයේ යථාර්ථය දකිනවනම් මනෝ සංචේතන ආහාරයේ යථාර්ථය දකිනවනම් විඥාන ආහාරයේ යථාර්ථය දකිනවනම් එයා ඒ චිත්‍රය මැකෙනවා. බිත්‍ය ඇඳපු චිත්‍රේ මැකිලා යනවා. ආයේ තිරේ ඇරියට චිත්‍රයක් නැහැ. ආයෙත් වහන්න අරින්න දෙයක් නැහැ. අන්න ඒ වගේ. දැන් අපි මේකෙන් මෙහෙම තේරුම් ගන්න ඕනේ. අඩු ගන්න තේරුම් ගන්න ඕනේ මෙහිම ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලාවත් මතක තියෙන්න ඕනේ. අන්න ඒකයි. අනිත් එක තමයි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලන්න තියෙන්නේ කාතුලින්ද? තමන් තුලින් අර කණ්ණාඩියෙන් බලනවා වගේ. උදේ මං කිව්ව නේද? කණ්ණාඩියෙන්. සමහර අපිට පුරුදු වෙලා තියෙන කණ්ණාඩියෙන් තමා තුල නම් බලන අනිත් කණ්ණාඩියෙන් අපිටම තව කණ්ණාඩියක් තියෙනවා. ඒක අනුන්ට අල්ලගෙන යනවා. මේ ඔයාගේ හැටි, මෙන්න ඔයාගේ හැටි කීකේ අනුන්ට අල්ලගෙන යනවා. මෙන්න ඔයා මේ මොකද මෙහෙදලා ඉන්නේ? අන්න අනුන්ට ඒක අල්ලන්නේ. අනුන්ට කණ්ණාඩිය අල්ලලා තමන්ව පේන්නේ නැහැ. එහෙනම් කණ්ණාඩිය අල්ලගන්න ඕනේ කාටද? තමන්ටයි. කණ්ණාඩිය අල්ලගන්න ඕනේ. සමහරව ඉන්නෝ ඔන්න ඔක්කොම ඇස්වාගෙන භාවනා කරම ඇස් හරිනෝ. ඇල බලනවා කවුද? අරකි භාවනා කරනවද? අරක ඕන්න බලනවා. නැත්තම් එහෙම මොකද කරන්නේ? යන ගමන් කියෝගෙන මේ භාවනා කරන්නේ මම දැක්ක කියන ඔක්කොම මම බලන් හිටියේ කියනවා. මොකද යා කරලා තියෙන්නේ? කණ්ණාඩි දුන්නේ තමන්ටයි අනුන්ට අල්ලල්ල ඊටම. එහෙම වෙන්නේ නැද්ද? අන්න කණ්ණාඩියේ තියෙන්නේ එන්නේ ඊට පස්සේ ඔන්න තාම කියන්නේ බැරි වෙලාවත් ඕනේ අඳුමක් නැන් හිටිය. අඳුම පොඩ්ඩ හැදෙන අන්න අර මොකද? අන්න කණ්ණාඩි අනුන්ට අල්ලලා. කණ්ණාඩි අල්ලන්න තියෙන්නේ කාටද? තමන්ටයි අල්ලගන්න තියෙන කණ්ණාඩිය, අනුන්ට නෙවෙයි. ඒ වගේ මේ දහම් කණ්ණාඩිය තමන්ට අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? තමන්ව පේන්න ගන්නවා. ලේසිද අමාරුද? දහම් කණ්ණාඩියේ තමන්ට අල්ලන එක ලේසිද අමාරුද? අනුන්ට අල්ලන එක? අනුන්ට අල්ලන්න ලෑස්ති වෙන්න එපා. මේ දහම් කණ්ණාඩිය තමන්ට අල්ල ගන්න. ඇයි? අනුන්ට කොච්චර ඇල්ලුවත් තමන්ට අවබෝධ වෙන්නේ නැහැ. තමන්ට අවබෝධ නැහැ. ඒ කාලේ කොළඹ මහත්තයෙක් හිටියේ, හැමදාම පස්සෙන් ඇවිත් ඇවිත් මට කියනවා, "හාමුදුරනි, රහත් වෙන්න, රහත් වෙන්න." මම කිව්වා, "මම විතරක් නෙමෙයි, රටම රහත් වුණා. මොකද එයා සෝවන්වත් කියලා නැත්තම්." ඒ මොකද ඒ කණ්ණාඩි අල්ලන්නේ කාටද? අනුන්ට අල්ලන්නේ. මං කිව්වා ඒ නිසා අනුන්ට කණ්ණාඩි අල්ලන එකක් මේකේ නැහැ. මේක තියෙන්නේ මොකද්ද? තමන්ට අල්ලගන්න එකක්. ඕපනයිකෝ තමා තුලින් දකින නිසා ඕපනායික වේ සදහම් අන් තමාට මතක තියාගන්න, තමන් පැත්තට හරෝ ගන්න කම්ම තමන් ධර්මයට වැටෙන්නේ. තමන් පැත්තට මේ ධර්ම මාර්ගය හරෝ ගන්න කම්ම තමන් ධර්මයට වැටෙන්නේ. ඒ නිසා තමන්ගේ පැත්තට කණ්ණාඩිය අල්ලන්න කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, එතකොට මොකද වෙන්නේ? රාගින් නැතුව යනවා. මහණෙනි, කබලින්කාර ආහාරය ගැන රාගය නැත්තම්, ආස්වාදින් ඇලීම නැත්තම්, තණ්හාව නැත්තම් විඥානේ පිහිටන්නේ නැහැ. අන්න විඥානේ පිහිටන්නේ නැත්තම් විඥානේ පැලවෙන්නේ නැහැ. විඥානේ පැලවෙන්නේ නැත්තම් නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැත්තම් ආයමත් භවයක් නැහැ. ආයමත් භවයක් නැති නිසා ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. මහණෙනි, යම් තැනක ඉපදීමක් ජරා මරණයක් නැත්තම් අන්න එතන ශෝක නැති තැනක්, අන්න එතන පීඩා නැති තැනක්, අන්න එතන සෝසුසුම් නැති තැනක්. කොතනද? අමා මහ නිවන. කියන මහණෙනි, ස්පර්ශාහාරේ කෙරෙහි රාගේ නැත්තං, ආස්වාදෙන් ඇලීම නැත්තං, තණ්හාව නැත්තං එතන විඥාණය පිහිටන්නේ. විඥාණය පිහිටන්නේ නැති නිසා විඥාණය පැලවෙන්නේ නැහැ. විඥාණය පැලවෙන්නේ නැත්තං නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් නොවන නිසා භවයක් නැහැ. භවයක් නැති නිසා ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්තම් ජරා මරණ නැහැ. අන්න ඉපදීම ජරා මරණ නැති තැන ශෝකයක් නැහැ. පීඩාවක් නැහැ. සෝසුසුම් නැහැ. බලන්න, මේ වාහනකටත් හිතට නිකන් සනීපයක් නැද්ද? අහනකටත් සනීපයි හිතවලට. ඇයි මේ ඉපදිලා ඉපදිලා හෙම්බත් වෙලා ඉන්නේ? අහනකට සනීපයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මනෝ සංචේතන ආහාරය කෙරෙහි රාගය නැත්තම්, ආස්වාදෙන් ඇලීම නැත්තම්, තණ්හාව නැත්තන් විඥානේ පිහිටන්නේ නැහැ. විඥානේ පිහිටන් නැත්තම් විඥානේ පැලවෙන්නේ නැහැ. විඥානේ පැලවෙන්නේ නැත්තම් නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්මයේ සකස් වෙන්නේ නැහැ. කර්මයේ සකස් වෙන්නේ නැත්තම් භවයක් නැහැ. භවයක් නැති තැන ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. යම් තැනක ඉපදීමක් ජරා මරණයක් නැත්නම් අන්න එතන සූක නැහැ. පීඩා නැහැ. සූසුසුම් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විඥානාහාරයේ කෙරෙහි රාගය නැත්නම් ආස්වාදයෙන් ඇලීමක් නැත්නම් තණ්හාවක් නැත්නම් විඥානේ පිහිටන්නේ. විඥානේ පිහිටන් නැති තැන විඥානේ පැලවෙන්න විඥානයක් නැහැ. පැලවෙන්න විඥානයක් නැත්නම් බැස ගන්න නාම රූපයන්ගේ බැස ගැනීමක් නැහැ. නාම රූපයන්ගේ බැස ගැනීමක් නැත්නම් කර්මයන්ගේ සකස් වීමක් නැහැ. කර්මයන්ගේ සකස් වීමක් නැත්නම් භවයක් නැහැ. භවයක් නැති තැන ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. යම් තැනක ඉපදීම ජරා මරණ නැත්නම් එතන සූක නැති තැන. එතන තමයි පීඩා නැති තැන. එතන තමයි සූසුසුම් නැති තැන. බලන්න මෙව කියන එකට බුදුරජාණන් වහන්සේ මැවිලා පේනවා. උන්වහන්සේ මේ දේශනාව කරන වෙලාවේ ඉතින් භික්ෂුන් වහන්සේලා වට වෙලා ගිහි පින්වතුන් වට වෙලා මහා බුද්ධිමතුන් පිරිස අහාගෙන ඉන්න ඇති. අන්න බලන්න උන්වහන්සේගේ මාර්ගෝපදේශකත් අන්න මෙන්න මේක කරන්න මේක කරන්න කියන එක නේ මේක තියෙන්නේ. අන්න මඟ පෙන්වනවා කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන්නා. ශ්‍රාවක පිරිස මාර්ගය යන අය. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඔන්න උන්වහන්සේ අහනවා මෙන්න මෙහෙම කාරණයක්. මහණෙනි ලොකු ගෙයක් තියෙනවා. මේ ගෙදර තියෙනවා උතුරු පැත්තටත් දොරක්. දකුණු පැත්තටත් දොරක්. නැගෙනහිර පැත්තටත් දොරක්. බටහිර පැත්තට බිත්තියක්. දැන් හිරුපායා එද්දි ඒ හිරුරස් අර දොරෙන් ගේ ඇතුළට આવොත් වදින්නේ කොයි පැත්තේ බිත්තියටද කියලා අහුවා. කොයි පැත්තටද? බටහිර පැත්තේ බිත්තියට වදින්නේ. ඊට පස්සේ අහනවා මහණෙනි ඒ බිත්තිය නැත්තම් ඒ හිරුරස් වදින්නේ පිටින්නේ කොහෙද? පොළොවේ. හිරුරස් වදින්නේ කොහෙද? පොළවේ. ඊට පස්සේ ආනා ස්වාමී බුදුරජාන් වහන්සේ ආන මහණෙනි ඒ පොළොව නැත්තම් එතන තියෙන්නේ වතුර කියන එහෙනම් පිටින්නේ කොහෙද? වතුරේ. වතුරක් නැත්තම් පිටින්න තැනක් නැහැ. අන්න ඒ වගේ කියනවා මේ කබලින්කාර ආහාරයේ කෙරෙහි මේ ස්පර්ශ ආහාරයේ කෙරෙහි මේ මනෝ සංචේතන ආහාරයේ කෙරෙහි මේ විඥාන ආහාරයේ කෙරෙහි රාගය නැතිනම් ආස්වාදයෙන් ඇලීම නැතිනම් තණ්හාව නැතිනම් විඥානේ පිහිටන්නේ. විඥානේ පිහිටන්නේ නැත්තම් විඥානේ පැලවෙන්නේ නැහැ. විඥානේ පැලවෙන්නේ නැත්තම් නාම රූපේ බැසගන්නේ නැහැ. නාම රූපේ බැසගන්නේ නැත්තම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැත්තම් භවයක් නැහැ. භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැති තැන ජරා මරණ නැහැ. ඉපදීම් ජරා මරණ නැති තැන සෝක නැහැ. පීඩා නැහැ. සෝසුසුම් නැහැ. අන්න සැපය නිබ්බානං පරමං සුඛං. අන්න සැපය. ඒක තමයි සැපය. එතනින් එහාට තියෙන සැප ඔක්කොම වෙනස් වෙලා යන දේවල්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට දැන් ඔන්න ආහාර ගැන උන්වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා මේ ආහාර වර්ග හතර අවබෝධ කරගන්න ඕන කියලා. දැන් මේවා ගැන අපට ඕන කරනවා ඉස්සෙල්ලම මොකද්ද? පැහැදිලි අවුලක් නැති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන දහම් දැනීමක්. ඒ දහම් දැනීමෙන් තමයි අපි ඉස්සල්ල මේක නිරවුල් කරගන්නේ. දහම් දැනීම පිරිසිදුව තියෙන තරමට අපට අවුල නැහැ. ඊට පස්සේ තියෙන්නේ අවුලක් නෙමෙයි කරන්න දෙයක්. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? කරන්න දෙයක්. එතනට එන්න නම් සාමාන්‍යයෙන් හිතේ තියෙන මෙන්න මෙහෙම එකක්. කතං කති. ඒ කියන්නේ කෙසේද කෙසේද කෙසේද අරක කොහොමද මේක කොහොමද අරක කොහොමද කියලා. ඔන්නෝක නැති වෙලා හරියටම අර්ථයට ධර්මයේ ගන්න පුළුවන්. ඒක ඇති වෙන්නේ සම්මාදිට්ඨිය ඇතිවීමෙන්. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ඔව් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානෙ ඇතිවීමෙන් තමයි මේක හරියට අල්ලගන්නේ. දැන් මේ ආහාර හතර කෙරෙහි රාගය ඇතිවන්නේ මන්ද? මක් නිසාද? ආහාර හතර පිළිබඳ අවබෝධයක් නැති නිසා. මේ ආහාර හතර අවබෝධ වුණොත් රාගෙ නැතු වෙනවා. ආහාර හතර අවබෝධ කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහෙන් ගත්තත් ඉන්නේ කොතනටද? චතුරාර්ය සත්‍යයට. දුකක් ගැන කතා කරනවා, හට ගැනීමක් ගැන කතා කරනවා, නිදහස් වීමක් ගැන කතා කරනවා, නිදහස් වෙන්න මාර්ගයක් කතා කරනවා. සාරිපුත්තු හාමුදුරුවෝ හරි ලස්සනට ඔක කියා තියෙනවා කියලා තියෙනවා මහා හත්ති පදෝපම සූත්‍රයේදී. උන්වහන්සේ දේශනා කළා මෙහෙම. සාරිපුත්තු හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කියනවා ආයුෂ්මත්නේ හස්ති රාජයාගේ පියවර සටහන තමයි ලකූම එක. ඒ හස්ති රාජයාගේ පියවර සටහනට මහ පොළොවේ ඇවිදගෙන යන මේ අනිත් ඕනෑම සත්‍යයකගේ පියවර සටහන දාන්න පුළුවන් ඇතුළට. හස්ති රාජයාගේ පියවර සටහන එකකින් වහන්න බෑ. ඒක දාන්න පුළුවන්. එතකොට හස්ති රාජයාගේ පියවර සටහන තමයි ලොකුම එක. අන්නේ වගේ කියනවා ප්‍රිය ආයුෂ්මත්නි, මේ යම් කුසල් ධර්ම, කුසල ධර්ම වෙත්නම් ඒ සියලුම කුසල ධර්මයන් චතුරාර්ය සත්‍යයේ තුලට දාන්න පුළුවන්. එහෙනම් අපි පැහැදිලි එකක් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔන්නේ මේ ලෝකේ කෙනෙක් හිටියා. දැන් අපිත් යම් කිසි දෙයක් සොයසොය ගිහපු අයනේ. ඔන්න ඉස්කෝලේ යන කාලේ විභාග හොය හොය ගියා. ඊට පස්සේ ඔව් රැස්සාවක් හොයාගෙන ඊට පස්සේ පිළවහක් හොයාගත්තා. ඊට පස්සේ ගෙයක් දොර, දරුමල්ලු, විදකඩන් ඔන්න හොය හොය යනවා. දැන් මේ හොය හොය යන්නේ මොනවද? නිත්‍ය දේවල්ද අනිත්‍ය දේවල්ද? අනිත්‍ය දේවල් ගොඩක් හොය හොය යනවා. අන්තිමට මොකද වෙන්නේ? ඒවා ඒ හොයාගෙන යනදී අපිට අහිමි වෙන අවස්ථාවක් එනවා. එතකොට මොකද වෙන්නේ? දුක හට ගන්නවා. මෙන්න මේක බුද්ධිමත් මිනිස්සෙක් දැක්කා. දැක්ක තමාත් වයසට යනවා, ජරාවටපත් වෙනවා, මැරි යනවා. ඒ වගේ මේව තමයි හොයන්නේ Taman. මේක නිදහස් වෙන විදියක් නැද්ද කියලා එයා හොයන්න පටන් ගත්ත මේ ජීවිතේ ඇත්ත මොකද්ද කියලා. ඇත්ත මොකද්ද කියලා හොයන්න පටන් ගත්තා. ඇත්ත මොකද්ද කියලා හොයන්න පටන් ගත්තු පරීක්ෂණයට කියනවා ආර්ය පරිේශණය කියලා. ආර්ය පරිේශණයක් ඒක. ශ්‍රේෂ්ඨ පරිේශණයක්. දැන් අපි කරගෙන ගියා පරිේශණයක්. මොකද්ද? අනාර්ය පරිේශණය. මොකද්ද? පෙළවහක් හොයාගෙන ගියා, හම්බ වුණා. රස්සාවක් හොයාගෙන ගියා, හම්බ වුණා. ඉඩමක් හොයාගෙන ගියා, හම්බ වුණා. දරුමුණු හොයාගෙන ගියා, හම්බ වුණා. දැන් ඔක්කොම හම්බෙලා දැන් මොනවද? දැන් විඳවනෝ. අනාරි පරිශ්‍රණය. ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න බුද්ධිමත් මිනිසෙක් හොයාගෙන ගියා. ආර්ය පරිශ්‍රණ හොයාගෙන යනකට යනකට යනකට හම්බ වුණා. ඒක සත්‍යයක්. හම්බ වුණේ. ඒක අකාලික සත්‍යයක්. මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඒක උන්වහන්සේට හම්බ වෙච්ච දවසේ උන්වහන්සේ මේ පෘථිවියෙන් විතරක් නෙමෙයි, සමස්ත චක්‍රාවාටයෙන් විතරක් නෙමෙයි, සමස්ත ලෝක ධාතුන් විතරක් නෙමේ යෝක යමක් තියෙනද සියල්ලෙම ඉහළට ගියා. උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට කියාගෙන ගියා. මොකද්ද කියාගෙන ගියේ? ඒ සත්‍ය අවබෝධ කරපු සත්‍ය කියාගෙන ගියා. ඒ මොකද්ද? චතුරාරි සත්‍ය. අන්නේ සත්‍ය මේ ලෝකේ සියලු ආගම් සියලු මතවාද සියලු විෂයන් සියලු අධ්‍යාපන ක්ෂේත්‍ර සියලු වාද විවාද සියලු දෘෂ්ටි සියලු මිමි සියල්ලම ඉක්මවා යන සත්‍යයක්. ඒ චතුරාර්ය සත්‍ය. අන්නේ චතුරාර්ය සත්‍ය කියාගෙන ගියාම බුදුරජාණන් වහන්සේගේ ඒ සත්‍යයට සවන් දෙනවා කවුද? බුද්ධිමත් මිනිසෙක් සවන් දෙනවා. කවුද? බුද්ධිමත් මිනිසෙක් සවන් දෙනවා ඒ චතුරාර්ය සත්‍යයට. සවන් දෙනකොට මොකද වෙන්නේ? සමහර විට එයා ඉන්නේ දැන් මඩේ තියෙන නෙළුමක් වගේ. ඒ තම හිරු රැස් වැටෙන්න අර නෙළුම ටිකෙන් ටික පිපෙන්න ගන්නවා. අන්න ඒ වගේ එයාට ඒ ධර්මයේ ටිකෙන් ටික අල්ල ගන්න පුළුවන්. අන්න එයා කියනවා කුමක් කරාද? අර අකාලික සත්‍යය කරා, චතුරාරි සත්‍යය කරා යනවා. එයා කලින් හිවි මොකද්ද? අනාරි පරිේශනයක්. එයා ඒක අතාරිනවා. අතාරිනා මොකද වෙන්නේ? ආරි පරිේශනේ කරා යා යනවා. බුදුරජාණන් වහන්සේ ආරි පරිේශනේ තුලින් ඵලයක් දීලා තියෙනවා. මෙන්න මේ කරා යන්න කියලා. අන්න ඒ කරා ඒ ශ්‍රාවකයා යනවා. ඒ ශ්‍රාවකයා චතුරාරි සත්‍ය කරා යනවා. අන්න ඊට පස්සේ යාට තේරෙනවා යමෙක් තමාට කලින් ශ්‍රාවකත්වයක මනාකොට පිහිටියා නම් ඒ සියලු දිනාම චතුරාරි සත්‍ය කරා යන අය. එහෙනම් යා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේව. එයා තේරුම් ගන්නවා සද්ධර්මයේ. එයා තේරුම් ගන්නවා ශ්‍රාවක සංඝ පිරිස. අන්න එයාට තමයි මනාකොට ශ්‍රද්ධාව පිහිටන්නේ. ඒක කරගන්න බැරි වුණොත් අන්න අමාරු වෙනවා. අපි කිම් මෙහෙම. අපි හැමතිස්සෙම දැනුම ගන්න ඕනේ මෙහෙමයි. දැනුම කාගේ දෙයක් විය යුතුද? දැනුම බුදුරජාණන් වහන්සේගේ දෙයක් විය යුතුයි. දැන් ඔන්න අපි දැන් ගත්තේ උදේ ගත්ත දේශනාව කාගේ දැනුමද? බුදුරජාණන් වහන්සේ ගැන තුම්බහ. හවස ගත්ත දේශනාවක් කාගේ දැනුමද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අත්තිරාග. දැන් මේ වගේ දැනුමක් කරා අපි යන්න ඕනේ. නැත්නම් අපි ගත්තොත් එහෙම එක එක පුද්ගලික මත ගම් ඕන තව එක්කෙනෙක් එකක් කියනවා. තව එක්කෙනෙක් එකක් කියනවා. තව එක්කෙනෙක් එකක් කියනවා. තව එක්කෙනෙක් එකක් කියනවා. එතකොට අපිට මොකද්ද වෙන්නේ? අපි තුල තියෙනවා තෝරගන්න බැරි දැනීම් ගොඩක්. අපි කියනවා අසවලා මෙහෙම කියනවා. අසවලා මෙහෙම කියනවා. අසවලා මෙහෙම කියනවා. අසවලා මෙහෙම කියනවා කියලා. එතන මොනවද යන්නේ? තෝරගන්න බැරි දැනීම් ගොඩක්. ඕන දැන් රටේ ප්‍රචාරයේ විදිනන අලුත් එකක්. මහායාන තනි ක්‍රම මහායාන මතයක්. ඒ තමයි පුණ්ඩරීක සූත්‍රය. අහලා තියෙනවද? කොළඹ පැත්තේ දැන් ප්‍රචාරයේ විදිනන වේගෙන්. ඒක තනි ක්‍රම මහායාන. ඒ කියන්නේ පුතජන භික්ෂූන් විසින් නිර්මාණය කරපු එකක් තමයි. ගිජ්ජ කූටේදී මැණික් චෛත්‍යයක් මොල බෝධසත්වරුන් ඔක්කොම ගෙන්නලා ඉවරලා කැඳවුලා කිව්වලු පුණ්ඩරීක සූත්‍රය. ඒක කියාගෙන ගියාලු මන්ත්‍රයක්. නම් යෝ රෙන්ගුකේ කියලා. මොකද්ද මන්දනේ? පරුස වචනයක් වගේ එකක්. එතකොට ඒක කියාගෙන යනකොට හරියනවා. රස්සාවල් හම්බින රස්සාවල් නැති අයට. ඈ කොන්ද වකුටු වෙච්ච එක කෙලින් වෙනවා. ඇවිදින්න බැරි ඇවිදිනවා. ආන්න දෙවි ළඟදී ඒ නෝන කෙනෙක් දැන් ප්‍රචාරය කරගෙන ගිහිල්ලා හිතවත් අපි හිතවත් කෙනෙක්ට ගිහිල්ලා කියලා මෙන්න කියනවා මන්තරේ මෙන්න හම්බ වුණා. මේක කියාගෙන යන්න ටිකට් එක කරන් දෙන්නම් ජපන් යන්න සුමාන දෙකක්. දැන් එතකොට යා ධර්මයේ අතාරලා අර මන්තරේ වතුරන්නේ කොහෙන්ද? මෙයාගේ හිතේ ජපානි කියන්නේ මේ ජපමේ දිව්‍ය ලෝකයන් එකක් කියලා. අන්න බලන්න. ඒ ඔක්කොම මේ gedi gilinne මොකද මේ? අර්ථය දන්නේ නැහැ. එයා බෞද්ධ වෙසින් හිටියට අර්ථය අන්නේ අනතුරු ඇතිවන්නේ නැහැ ඔබට කවදාවත්. ඔබ තේරුම් ගත්තනම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. දේශනා කරගෙන ගියේ ඒ චතුරාර්ය සත්‍ය. ශ්‍රාවකත්වයට කෙනෙක් පත් වෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය කෙරෙහි අවබෝධයෙන් යුක්ත පැහැදීමකින්. එයා අන්තිමේදී අවබෝධ කරන්නේ ඒ චතුරාර්ය සත්‍යමයි. අවුල් ව්‍යවුල් රැල් බුරුල් මුකුත් නැහැ. පැහැදිලි ඉලක්කයක්, පැහැදිලි මතයක්, පැහැදිලි කෙලින් එකක්, උජුපටිපන්න එකක්. අන්න ඒ නිසා අන්න ඒ කරා ඔබ ගියොත් ඔබත් උජුපටිපන්නයි. ඒ ධර්මයේ තුල ඔබ රැඳීදල එක කියන්න ගත්තොත් ඔබත් සාමිචිපටිපන්නයි. අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී බවට ඔබත් පත් වෙනවා. එහෙම නැත්නම් ඔබ එනින දේවල් ඒකත් ඇත්තද? ඒකත් පටන් ගන්නවා. උජුපටිපන්න වක්‍ර. අන්න ඒ නිසා ඒ ඇදී යන ගමන, කෙලින් යන ගමන කීක නෑ. පැහැදිලි ඊටම. ඒ නිසා ඔබ තරයේ අදිස්ථාන කරගන්න. වහා වහා චතුරාර්ය සත්‍යෙම අවබෝධ කරගන්නවා කියලා.